ශ්‍රීලංකාවේ හා ඉන්දියාවේ පිළිබඳව අවධානමක් තිබෙන බව අපි නෙවෙයි කියන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ අමාත්‍යාංශය. දැන් මේක 2014 වාර්තාව. ඒක හරි 2015 වාර්තාව තාම ඉදිරිපත් කරන්න බෑ. මාස 5යි ගත වෙලා තියෙනවා. හැබැයි පැහැදිලිව පේනවා මේක 2014ට සීමා වෙච්ච වැඩපිළිවෙලක් නෙවෙයි. අද වර්තමාන කාලයේ මේක ඉතාමත් තදබල ලෙස ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකට පැහැදිලි සාක්ෂි තියෙනවා.